10.1.1.7 Sāriputta suttaṁ savattiyaṁ Atko āyasmā ānanda Enāyasmā Sāriputta tenupasaṅkhami Upasaṅkhamitvā āyasmatā Sāriputtena saddhiṁ sammodi Sammodaniyaṁ kathaṁ sāraniyaṁ viti sāretvā Ekamantaṁ nisīdi Ekamantaṁ nisinnu kho āyasmā ānanda āyasmantaṁ sāriputtaṁ etadavocha Siyānukho ābhuso Sāriputta bhikkhuno Tathārūpo samādhi paṭilābho Yathāneva paṭaviyaṁ paṭavi saññīyassa Na āpasmiṁ āpo saññīyassa Na tejasmiṁ tejo saññīyassa Na vāyasmiṁ vāyo saññīyassa Na ākāsānaṁ cāyatane ākāsānaṁ cāyatana saññīyassa Na viññānaṁ cāyatane viññānaṁ cāyatana saññīyassa Na ākiñcaññāyatane ākiñcaññāyatana saññīyassa Na neva saññānā saññāyatane neva saññānā saññāyatana saññīyassa Na idhaloke idhaloka saññīyassa Na paraloke paraloka saññīyassa Sannīca pana assāti Siyā āvaso ānanda bhikkhuno Tathārūpo samādhi paṭilābho Yathāneva paṭaviyaṁ paṭavi saññīyassa Peyāla Na paraloke paraloka saññīyassa Sannīca pana assāti Yathā kathaṁ panāvuso Sāriputta Siyā bhikkhuno Tathārūpo samādhi paṭilābho Yathāneva paṭaviyaṁ paṭavi saññīyassa Peyāla Na paraloke paraloka saññīyassa Sannīca pana assāti Ekamidāhaṁ āvaso ānanda samayaṁ Idheva sāvattiyaṁ viharāmi andhavanasmiṁ Tathāhaṁ tathārūpaṁ samādhiṁ samāpajjiṁ Yathāneva paṭaviyaṁ paṭavi saññīyassaṁ Na āpasmiṁ āpo saññīyassaṁ Na tejasmiṁ tejo saññīyassaṁ Na vāyasmiṁ vāyo saññīyassaṁ Na ākāsānaṁ cāyatane ākāsānaṁ cāyatana saññīyassaṁ Na viññānaṁ cāyatane viññānaṁ cāyatana saññīyassaṁ Na ākiñcaññāyatane ākiñcaññāyatana saññīyassaṁ නනේව සඤ්ඤානා සඤ්ඤායතනේ නේව සඤ්ඤානා සඤ්ඤායතන සඤ්ඤීයෝසින් නෛධ ලෝකේ ඉධ ලෝක සඤ්ඤීයෝසින් න පරලෝකේ පරලෝක සඤ්ඤීයෝසින්ති කිං සඤ්ඤී පනායස්මා සාරිපුත්තෝ තස්මින් සමයේ අහෝසීති භව නිරෝධ නිබ්බානං භව නිරෝධ නිබ්බානන්ති කෝමේ ආවසෝ අඤ්ඤාව සඤ්ඤා උප්පජ්ජති අඤ්ඤාව සඤ්ඤා නිරුද්ධති සේයථාපි ආවසෝ සකලිකංගිස්ස ජායමානස්ස අඤ්ඤාව අච්චි උප්පජ්ජති අඤ්ඤාව අච්චි නිරුද්ධති ඒවමේව කෝමේ ආවසෝ භව නිරෝධ නිබ්බානං භව නිරෝධ නිබ්බානන්ති අඤ්ඤාව සඤ්ඤා උප්පජ්ජති අඤ්ඤාව සඤ්ඤා නිරුද්ධති භව නිරෝධ නිබ්බානන්ති සඤ්ඤී ච පනාහං ආවසෝ තස්මින් සමයේ අහෝසින්ති